السلام عليكم ورحمة الله وبركاته إن الحمد لله نحمده ونصلي على رسوله الكريم وعلى آله وأصحابه وأتباعه وأهل بيته أجمعين أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر صدق الله المولى العظيم وقال نبينا عليه الصلاة والسلام سل من خطاك وعف عمن ظلمك وأعط من حرمك وأحسن إلى من أساء إليك صدق النبي صلى الله عليه وسلم സർവബലധാരി അല്ലാഹു സുബ്ഹാനഹു വ തആലാഗെ അതി ഗൗരവനീയ നാമേൻ ആരംഭകർമ്മ അൽഹംദുലില്ലാ ഗൗരവനീയ ഉലമാവരുണി ദാബർ വലിമിക്കേനി സഹോദരവരുണി സർവബലധാരി അല്ലാഹു സുബ്ഹാനഹു വ തആലാഗെ അസീമിത നാമയെ ഹേട്ടുകൊത്തകന് തവത് റമളാൻ മസക് മുണകത്തി ഏ മാസ്യത്തില് വിവിധാകാര ആഗമിക വസാവണ്മല നിർത്തവീമേ ഭാഗ്യ നവത വസാവ അല്ലാ സുബ്ഹാനഹു വ തആല അപ്പടെ ദായാദ കല അപ്പി റമളാൻ മാസ്യ സമീപ വീമ സമഗീൻ ഈ മാസത്തില് വിവിധാകാര ആഗമിക വത്താവങ്ങളെ നിർത്തവമീൻ അപേ മനസാ അപേ ശരീരയാ അല്ലാ സുബ്ഹാനഹു വ തആല വെച്ച് നെബുരു കറന്നിട്ട് ബോ ഉത്സാഹം തരണം വിശേഷയൻ ഇസ്ലാം ദഹമ അൽ ഖുർആനെ ദഹമ മെലവട്ട അല്ലാ സുബ്ഹാനഹു വ തആല ദായാദ കലേ മെവനിമ റമളാൻ മാസിയക ഷഹുർ റമളാൻ അല്ലദി ഉൻസില ഫീഹിൽ ഖുർആൻ മേപ്പിൽ ബന്ധവ സർവബലധാരി അല്ലാ സുബ്ഹാനഹു വ തആല അൽ ഖുർആനെ തുലിൻ പഹദിലി കറാദി റമളാൻ മാസത്തില തമാ അൽ ഖുർആനെ മെലവട്ട ദായാദ കലേ ഉൻസില ഫീഹിൽ ഖുർആൻ മെലവട്ട അൽ ഖുർആനെ പഹലവീമട്ട ലക്കുനെ റമളാൻ മാസി അരമുനെ ഖുർആനെ മെലവട്ട ലബാദീമേ അരമുനെ ഇസ്ലാം ദഹമ സമൂഹഗതവീമേ അരമുനെ ഹുദൽ ലിന്ന സമസ്ത ലോകസ്യാംഗേമ ഋജു മാർഗേ ഹെമോമ യഹപത് പെൺകട്ടോണേ ഹെമ മിനിസക്കുമ ആഗമാനുകൂല പരിസരേക പശുവിമക്ക ജീവത് പെൺകട്ടോണേ മേ സമാജത്തില് മിനിസായ നാമേൻ ജീവത്തിന് അപിച്ച് മേ മിനിസ ഭാമയ ലവെങ്കട്ടനം അല്ലാ സുബ്ഹാനഹു വ തആല അൻസിയാൻ ദികക് എകതുതല എകക് അൽ ജസദ് അനിസിക അർ റൂഹ് മിനിസ് ആത്മയായി ശരീരയായി മിനിസാകിയ ശരീരയ അല്ലാ നിർമാണേക്കലെ മീ മഹബലോത്തില് എയ അതകത് അപിതാക്കിനവ മൗവരുങ്കെ ഗർഭാശയത്തില് അതുരു കുട്ടിയുല മാസ ഹത്തരത്തനി കാലപരിച്ഛേദ മിനി ശരീരെ നിർമാണയ കിരീമേ അവകാശയ ഹട്ടിയട്ട് അല്ലാ സുബ്ഹാനഹു വ തആല കാലയ അതികരകാണ് പ്രഥമേൻ ശുക്രാണു ഇൻ இன்னா கலக்கினல் இன்சான மின் நுசுபா, இன்னா கலக்கினல் இன்சான மின் நுசுபத்தின் அம்சாஜி நியத்த மத்தேன்ம மின்சாவ அப்பி நிர்மாணேக்கலே பிரிமிசா காந்தாக்கேன திபக்சேகம் திபக்சேம சுக்ரானு ஏக்கரா சீக்கிரீமின் மே சரீரிய நிர்மாணே கரண்ணட்டு அல்லா யுதாகத் மூலிக்க அன்சியான் விகதமா பிரிமி காந்தா என திபக்சே சுக்ரானு ஏ நிர்மாணிய ஏ தத்திய உதாவென்னட்டு பெற மினிசா கவுத கொஹேத குமத்தக்கேன தத்தியாக திப்பேனே இதுக்கு அல்லாஹ் சுப்ஹானஹு வ தஆலா குர்ஆனிய விக்ரஹ கரணுவா அல்லாஹா அலல் இன்சான் ஹீனும் மின் ஜஹல் லம் யகுன் ஷை அம் மஸ்கூரா மின்ன மெஹமை ஒபே இத்திஹாசிய கேல கியான்னட்டு வியாக் திபுனினே நொமதி தேக்கின் மினிசாகே சரீரே அல்லாஹ் நிர்மாணே கலா மின்னுசுபத்தின் அன்சாஜ் ஏ சரீரிய நிர்மாணாத்மக்கு தாவேட்ட சரீரிய நிர்மாணே கரண்ணட்டு அல்லாஹ் யுதாகத்தே மினிஸ் பிரிமிசா காந்தாவகே சுக்ரான் மாத்து ஹசரக்கணி காலையா மே சரீரிய அந்துரு குட்டியா புல அல்லாஹ் நிர்மாணே கலா இன் அனத்துருவ ஆலமுல் அர்வாஹ் நமக்கு ஆத்ம லோகேன் மே சரீரேட்ட அல்லாஹ் ஆத்மே சம்பந்த கருவின் மினிசப் பாவே லபாதெனவா மினிசப் பாவே லபாதும் மே சரீரே திபெனவா விசேஷித்த அவயவை அஞ்சக்க ஏகதமா நவசத் அல்லாஹ் சதஹன் கரணவா நபுலீஹி ஃபஜஅல்நாஹு ஸமீஅம் பஸீரா அபி மினி சரீரேட்ட ஏத்தேகை கண்டேகை லபாதேமி ஏ ஏத்வல கிரியாகாரித்வய நரபீம கண்வல கிரியாகாரித்வய ஸ்ரவணய கிரீம எனவே அன்சியன் தேக ஊட லபாதுன்னா மேக லபாதேமி நபுலி அபி ஓஹுவ பரீட்சா கரணவா மே மஹாபொலவட்ட மினிசாயல நாமேன் சரீரையை ஆத்மையை சம்பந்த வெற்றுமே சரித்தைய மினிசாயன நாமேன் மே மகப்பலவட்ட அப்பி சம்பந்த கலா லௌகிக ஜீவித்தே லபாதுன்னா மே சரீரைய துல அப்பி சபாத்து பினுமா அவயவையான் தெக விசேஷித்த ஏதமா அச்சக சக கண்டெக மென்ன மே தெக லபாதுன்னே நபு சொலி ஓகே கிரியா கலாபியான் திரிபந்த பரீட்சா கரண்ணட்டு அது போ தினா வரதி கரண்ணே யாபத்தே கரண்ணே மே அஸ் கண் ஹரஹா அஸ் தேக நத்னம் அபி கரண பௌ குடா துரட அடு என்னட புலுவான் அபே திசவான் அஸ் அபே திசவான் அஹின்னி நத்னம் கண் தேக அஹின்னி நத்னம் அபே வரதி போ துரட அடு என்னட புலுவான் மேதக தீமே அறமு நம நபுசரீஹி அப்போ பரீட்சா கரான்னு சமத் எத்தரா அவஸ்தாவச குரானே அல்லாஹ் சதான் கருணவா ஹலக்கல் மௌத வல் ஹயாத் லியபுலுவக்கும் ஐயுக்கும் அஹ்சனு அமலா மினிசாட் ஜீவித்திய சக மரணையா பி லபாது அப்போ லௌக்கிய ஜீவித்திய லபாதீட்டு வேணவா நவத மரணேட்ட பொத் கருணவா நவசத் ஊத ஜீவித்திய அப்பி பட்டங்கான்னவா மே மகாபலவத்துல மினிசாட்டில் ஜீவித்தியா லபாதீமே எக்கம அறமுன்னு எக்கம அபிலாசைய லியபுலுவக்கும் ஐயுக்கும் அஹ்சனு அமலா ஒபலாகின் கௌருன் கௌருன் யாபா கிரியாவன் கரான்னேது எனக்கு பரீட்சா கரான்னு நிகம் நிகம் மினிசு சுபாதாமே சங்கல்பேக்கட்ட அணுவ ஏத்தி வேணுமா நேத்தி வேணுமா கேன தத்வியாக நேன் மினிசு ஏம ஹிதா நேப்பா குரானி அல்ல அவாத கிரணவா மினிசு நீ அரமுனத்தின் தொரவமா ஒபலாவ நிர்மாணே கலேன అరమున నటివ నిమయమా ఒబలామని మహాఫలవతుల జీవితయాక్ లబాదుని నేక ప్రశ్నయాక్ వసేన్ అల్లా ఇత్తర అవస్థావక అపిన్ ప్రశ్న కరణు అప హసిబుతు మినిసుని ఒబలా సితా సితినవాద అన్నమా హలకినాకుం అబస అరమునకిన్ తొరవ బలాపురత్తువకిన్ తొరవ ఒబలామని మహాఫలవతులమా ఎతికల నిర్మాణే కల ఉపతక్ లబాదున్నా కియా ఒబలా సితా సిటినవాద వాన్నకుం ఇలైనా లా తుర్జఊన్ అపి అతర నవత సమువీమక్ మునగసీమక్ నతై కియా ఒబలా సితా సిటినవాద కిన అంకారేట ఒహే జీవత్తిన మినిస్తుంగిన్ అల్లా ప్రశ్న కరణవా అరమునక్ నే బలాపొరత్తువక్ నే ఇపదునా జీవత్ వినవా మరణేట పత్ వినవా హెమదియాత్మ ఇవరై మేకనే మా మే మహపులవే పెవత్మ హజరత్ ఆదమ్ అలైహిస్సలాం పటన్ అదుదక్వా మీ సమాజే పెవత్మే ఇపదునాన మరణయక్ తిబెనవా మేక స్వభావదహమే క్రియావలియక్ స్వభావదహమత్ నికమ్మ క్రియాత్మక వెళ్ళి నెహే స్వభావదహమే ఐతికరువా సర్వబలధారి అల్లా సుబ్హానహు వ తాలా స్వభావదహమట నికం క్రియాత్మక వెన్నె బె ఎనిసా మా దైవర సహోదర వరుణి దైవర ఉలమా వరుణి వెడి హిట్ ఎని తరుణేని అల్లా సుబ్హానహు వ తాలా అపిట విటెం విట విటెం విట విటెం విట ఆవాద కరణవా దరువా అరమునకిన్ తొరవణం ఒబలావమా ఎతికెలేనే అరమునక్ తిబెనువా హదీసుల్ ఖుదిసియే సర్వబలదారి అల్లా సుబ్హానహు వ తాలా సన్నాహన్ కరణవా దెన్ అపి మీ మహపల జీవత్ వినవా వివిధాకార జీవితయాన్ అపితుల ఇష్టసిద్ధ వినవా విచిత్రవత్ అలంకారవత్ లోకయక్ తిబినవా ఈ ఆస్వాదయాన్ తిబినవా ఎనిసా అపి జీవత్ వినవా అల్లా సుబ్హానహు వ తాలా కేనవా మినిసావ నిర్మాణే కరణ మే మహబలవ అతి కరణ మినిసాగే జీవిత ఎటియం కాలవకవాణువ దీలా మెన్న మెహమ జీవత్ పెన్నోన కేన అరమున అల్లా పెన్నుం కర్ల దీల తీయన్ని ఎనిసా ఐ మే మహబలవే ఆస్వాద్యం అల్లా లబాదీల తిబెట్టి ఐ మే విచిత్రవత్ అలంకారవత్ మహబలవ మెలోకే అల్లా నిర్మాణే కలే అద్దున్యా ఖులికత్ లకు మినిసుని మహాపొలవ ఎతికలే ఒబలా వెళ్ళి ఆహాస సూర్య చంద్రయ కదుపర్వత్ గస్కులన్ సతాసీవామ వాసే మిన్న మే హెమది అక్మ మా ఎతికలే ఒబలా వెళ్ళి వాంతుం ఖులిక్తుం లిల్ ఆఖిరా నమూత్ ఒబలావ ఎతికలే ఆఖిరా ఇక వినువెన్నే ఒబలావ ఎతికలే ఆఖిరా ఇక వినువే మే మహాపొలవ వినువెన్నే మహాపొలవ ఎతికలే ఒబలా వినువేన్ ఒబలావ ఎతికలే ఆఖిరా ఇక వినువే ఎనిసా మెహే భిన్న బహిన్నట నమ్ హితన్నైఫా మిహి హెమనామ జీవత్ వెన్నట ఓనే హెమ ఆస్వాద్యాత్మ మెతనిన్ అరగన్నట ఓనే మిన్ ఇహాట కిసిమ దయాత్మ కేన అరమున తుల ఒబ ఎద్దహి వెన్నైఫా మహపొలవ మహపొలవే తీన సామదయాత్మ మే మ్లౌకికత్వే ఆస్వాద్యాత్ మే హెమదయాత్మ అత్యతమమా ఉపవేణ సమాయతికలే నమో ఉపవేతికలే ఆఖరాయికలే మే లౌకికత్వే అతికరల తేన్నే ఒబే అవశ్యతావయం మెనువెన్ పమనాయ్ మేక అరమును కరగాన్నే పా నే అల్లా సుబ్హానహు వ తాలా కియాన్నే మినిసు కేనవా అది అపిటనం మే మహపలవ అతికలే ఇది మేకే ముక్తి విందినకే వెరద్దక్ నే మహపలవ మమల తేన్నే అపియను విన్నాం గస్వలన్ సతాసీపావా మే హెమది ఆత్మ అపియని విన్నాం ముఖత్ ముక్తి విధి మే వరద్ మినిసు అహనవా භුක්ති විඳින්න. මා ඔබට ලබා දුන් දායාදයන් භුක්ති විඳින්න. නමුත් මේක අරමුණු කරගන්න එපා. වාන්තුම් ගුලිප්තුම් ලිල් ආඛිරා. මේ කාල දීලා විනෝද වෙලා සතුටටපත් වෙලා මැරෙන්න ආපු සමාජයක් නෙමෙයි. ඔබලාට තිබෙන උතුම් ස්වර්ගයක් නිමක් නැති ලොවක් ඇත. විනාශයක් නැති අනාගතයක් ඇත. ඒක වෙනුවෙන් ඔබ මේ මහපොළොව තුල ජීවත් වෙන්නට ඕනේ. ඔබට යම් සාංචි සීමා මේ මහපොළොව තුල ඇත. ඒව පිළිගන්න. ඒව පිළිපදින්න. සීමා සහිත වූ ලෞකික ජීවිතය රසාස්වාදයෙන් උද්දාමයට පත් වෙන්නට නම් ලැහැස්ති වෙන්න එපා. කවුද මේ කියන්නේ? මහපොළවේ අයිතිකරුවා, සූර්යාගේ අයිතිකරුවා, චන්ද්‍රයාගේ අයිතිකරුවා, මිනිසාගේ අයිතිකරුවා, මේ ලෞකිකත්වයේ අයිතිකරුවා, ලෞකිකත්වයේ නිර්මාතෘ සර්වබලධාරී අල්ලාහ් සුබ්හානහු ව තාලා කියනවා, ප්‍රකාශ කරනවා, මේ මහපොළොව තුල හැමදාමත් ජීවත් වෙන්නට පුළුවන් කියන අභිනාසයෙන් අරමුණින් හිතමතේ ජීවිතයක් ගොඩනගන්නට නම් එපා. හේතුව මේ මහපොළොව යථාර්ථවාදී නෑ. මේ ලෞකිකත්වය යථාර්ථවාදී නෑ. ඒ නිර්මාණය කළේ මමයි. මේ මහපොළොවට යම් දවසක විනාශයක් තිබෙනවා. මේ මහපොළොව සදාතනික නෑ. මේ ගස්කොළන් සදාතනික නෑ. මේ රසස්වාදයන් සදාතනික නෑ. මේක එක්තරා අලංකාරයක් පමණයි. ඉන්නමල් හයාතු දුන්යා ලයිබුන් වලගුබුන් වසීනතුන් වතෆාහුරුන්. ඔන්න මහපොළොවේ අයිතිකරුවා, ලෞකිකත්වයේ අයිතිකරුවා, තම නිර්මාණය පිළිබඳ ඔහු කරන විග්‍රහය. මේක සෙල්ලමක් පමණයි. මේක අලංකාරයක් පමණයි. මේක විචිත්‍රවත් දර්ශනයක් පමණයි. මේක රසස්වාදයක් පමණයි. මේක තවත් ඉදිරියට කල්පනා කරනව නම් මේක ඔබලා තුළ ભેද බින්න ඇති කරවමින් ඔබලා තුළ ඝට්ටනයන් නිර්මාණය කරන අලංකාර වස්තුවක් පමණයි. මේකට පැවැත්මක් නැහැ. මේක සදාතනිකත්වයක් නැහැ. මේට රැඳී තැවීමකුත් නැහැ. එනිසා මේ මායාවට නම් ඔබලා රැවටෙන්නට එපා. කවුද කියන්නේ? තමන්ගේ නිස්වාදිනිය පිළිබඳ නිස්වාදකයාගේ හඳුන්වා දීම, තමන්ගේ නිර්මාණය පිළිබඳ නිර්මාතෘවරයාගේ හඳුන්වා දීම. එනිසා මා දෑබර සහෝදරවරුනි, දෑබර වැඩිහිටියනි, අල්ලාහ් සුබ්හානහු ව තාලා ලෞකිකත්වයේ තිබෙන සෑම දෙයක්ම මිනිසාගේ අවශ්‍යතාවය වෙනුවෙන් නිර්මාණය කළා. මිනිසාව නිර්මාණය කළේ ආහාරයක සොයා ගැනීම වෙනුවෙන්. එනිසා තමා හදීසුල් කුදුසියේ අල්ලාහ් සුබ්හානහු ව තාලා මේ මහපොළව බදාගෙන මහපොළවට කැදරකවි මේ වස්තු තණ්හාවට ඇබ්බැහි වෙලා සර්ව බලධාරියාට අවනත නොවි ජීවත් වෙන්නට මිනිස්සු ලැහැස්ති වෙනකොට අල්ලාහ් සුබ්හානහු ව තාලා නැවතත් මිනිසාට අවවාද කරනවා. යබන ආදම් ඛලක්තුක් ලිඉබාදති. අහෝ මිනිසුනි, ඔබලාම මා නිර්මාණය කළේ මට අවනත වෙන්නට. මා කියන දේ ඔබලා ඇහුම්කන් දෙන්නට ඕනේ. මා කියන දේවල් ඔබලා පිළිගන්නටත් ඕනේ, පිළිපදින්නටත් ඕනේ. අද අපිට වෙලා තියෙන්නේ සහෝදරවරුනි, අපි හැමෝම ආගම දහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි හැමෝම පිළිගන්නවා. අපි හැමෝම පිළිගන්නවා. නමුත් පිළිපදින එක තමයි අපි තුල නැති. පිළිගැනීමෙන් පමණක් කෙනෙකු ආගමනුකූල පුරවැසියෙක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ආගම දහම පිළිගැනීම හරහා මිනිසෙකු මූමින්වරයෙක් වශයෙන් පරිවර්තනය වෙන්නේ නැහැ. පිළිගැනීම සහ පිළිපැදීම යන කාරණාවන් දෙක තුළ මිනිසා ස්ථිර වන්නට ඕන. ஏகராதமா சார்த்தக ஆகராய்க்கு கமன உகுத்துல நிர்மாணிய வேண்டி. அது ஹுதே ஜனதாவ முஸ்லிம் சகோதர வரும் சமண நிறை சேம ஆகமக்கும தராசிரும ஆகமிக்க சகுர்தியான் சத்தியமே ஹெமோம ஆகம தாம பிலி கண்ணவா கிசிம ஆகமக்கு இப்பதுனு புத்தியரே கமன் யாகம பிரதிக்ஷேப கரானினே ஹெமோம பிலி கண்ணவா மம முஸ்லிம் கெனக் மம முஸ்லிம் அரேக் மம பௌத்தேக் மம கிதுனுவேக் மகே ஆகம மட்ட ஹுந்தை மகே தாம ஹுந்தை කියන මේ හැමෝගේම කටවල් කියන්නේ මගේ ආගම මා පිළිගන්නවා පිළිගැනීමෙන් ආගම දහම තුල අපිට හරවත් දෙයක් ලැබෙන්නේ නැහැ පිළිපදිමු මනිසා හුබ්බ නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මින් ගෛරි ඉත්තිබායි සුන්නතින් ෆව කල්ලාබු හවර ඛාතමු සායිත් නැමැති පඬිවරයාණන් දේශනා කළා කවුරුන් சம ஆகம தகம ஆகமக்கு நிர்மாத்திரு வரையா சமன்கு ஆகமட்டமா லடி சமன்கு ஆகமிக்கு நாயக்கமா ஆதலே திறந்தவா கியலா கட வசனையை பிரகாசக்கிற புத்தலையா துல பிரி பதீமக் நத்தம் இத்திபா பிரி பதீமக் நத்னம் பௌவக்க ஜாபு ஓ பொருக்காரே ஓ புரோடாக்காரே ஓ வஞ்சனிக்கே கேனேக்க ஆதமு ஜாஹித் நமக்கு பண்டிவரையானோ தேசனா கலா அது சத்திய யதார்த்தியை அப்படி ஹெமோம ஆகம தாம பிலிகண்ணவா பிலிபதீமக் நம் அப்படி துரண காலே காலே கம்யம் தேவல் கரணவா நம் நித்தியவு நிரந்தரவு சங்கல்பியத்துல அப்படின ரமலான் மாசிய இளமீம சமகின் அப்பே ஹதுவத்துல அப்பே சரீரியன்மல அப்பே தேஸ்வல அப்பே சிரவணியன்மல எம் ஆதமிக்க பிரபோதைய திஸ்தனவா ரமலானிய நிமாமிலா ஷாபானிய பதங்கனிம சமகம பரண சத்துவேட அப்பி நமத பல்லு வேணவா நின்று மேகனம் ஆகும கவதாவத் பிலிகாண்டினே ஒபே இப்பதீமே பட்டன் மரணிய தப்பா ஒப ஆகமானு கூல வெங்கட்டோனே ஒப ஜாதி வெங்கட்டோனே மேயை இஸ்லாம் தகமே சங்கல்பே சாம ஆகமக்கு மினிசாட்ட தேசனா கரான்னு மேயை ஒப ஆகம தாமத்துல யதார்த்தவாதி வண்ணே ஒப ஆகம தாமத்துல ஜாதி வண்ணே ஒபே ஆகமட்ட ஒப கரு கரான்னு ஆகமிக்க சங்கல்பியன் விரட்ட ஒப ஒபவ கெப்ப கரான்னு பிலிகனீமின் மூமின் வரே கவெண்ணட்ட வேச ஹோதிர வருமி பிலிபதிமு இன் குத்தும் துஹிப்பூன் அல்லாஹ் இம் குத்தும் துஹிப்பூன் அல்லாஹ் ஒபலா அல்லாஹ் ஆதரே கருணவனம் ஒபலா அல்லாஹ் பிரிய கருணவனம் ஃபத்தபிஊனி நபிதுமானம் கீவா பிரிய கருணவா கியான்னி ஒப அல்லாஹ் பிலிகண்ணவனம் ஒப அல்லாஹ் விஸ்வாச கருணவனம் குமத்த கலையுத்தே மமத் முஸ்லீம் வரேக்கின லேபரே துற ஜீவா பெண்ணே பா நாம லேக்கணமல ஒபே நாமைய முஸ்லீம் கியன ஏ இத்தானியத்த இத்தான கசவீமென் ஒப மூமின் வரைய வேண்டின சத்தவி ஊனி ஒப மாவ பிலிப்பதின் ஒப மாவ அனுகமணிய சொன்ன ஒப மகே சங்கல்பியன் சொல்ல ஜீவாஸ் வேண்ண மக மகே அரமணுவத்தே ஹமாயண்ண கேலா அல்லாஹ் சுப்ஹானஹு வ தஆலா நபிதுமாட அனுகரணம் சமாஜேட தேசனா கரான்ன கேலா குல் நபிதுமேனே சமாஜேட தேசனா கரான்ன இன் குன்தும் துஹிபூனல்லாஹ் ஒபலா அல்லாஹ்வ பிலி கண்டவனம் அல்லாஹ் தாஹிரே கர்ணவனம் ஃபத்தபிஊனி மகே மார்கே அனுகமனே கரான்ன நபி நாயக் ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் அந்த அல்லாஹ் அனுகரணம் சமாஜேட தேசனா கரான்ன கேலா அபி நபிதுமாவ பிலி கண்டவனம் அப்படியே சர்வபலதாரியாவ பிலிகண்ணவா அப்படி ஆதமிக சங்கல்பியான் பிலிகண்ணவா பஞ்சசீலி பிரதிபதாவான் பிலிகண்ணவா வெறதும் கென பிலிபதின்னட்டு லெஹஸ்தின பிலிபதீமத்தின் பொறவ பிலி கனீம அரஹா கெனக்கு தேவி வெண்டின ஸ்வர்கிய பிரஸ்னாசியாக்கணும் இனிசா මේ හැම දෙයක්ම කරන්නට අල්ලා අපිට කාලයක් ලබා දීලා තිබෙනවා. අපේ ආත්මයයි ශරීරයයි මුසුකරමින් මිනිසායන නාමයෙන් මෙලවට දායාද කළා වූ සර්වබලධාරී අල්ලා සුබ්හානහු ව තාලා අපේ මේ ආඛරායක වාන්තුම් හුලිත්තුම් නිල් ආඛරා ඔබලාම නිර්මාණය කළේ ආඛරායක වෙනුවෙන් කියන මේ සංකල්පය ගෙන යන්නට කාලයක් ලබා දුන්නා. අපිට කාලයක් දීලා තිබෙනවා. එය කොයිතරම් දුරට ඒ ප්‍රමාණය කොයිතරම්ද කියන එක නම් කිසිම කෙනෙකුට අල්ලා හැඟෙව්වේ නැහැ. ඉපදීමේ පටන් මරණය දක්වා වූ කාල පරිච්ඡේදයේ කාල වකවානුවන් මේ කියන එක කිසිම පුද්ගලයෙකුට සර්වබලධාරී අල්ලාහ් සුබ්හානහු ව තාලා පෙන්නුම් කළේ නැහැ. නමුත් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුමානන් වරකේ දේශනා කළා අමාරු උම්මති මා බයින 60 ව 70 මගේ උම්මති මගේ සමූහයේ ජීවිත කාලය අවුරුදු 60ක් 70ක් වැනි කාලයන් තුළට සීමා සහිත වෙනවා කියලා. ඒක මම සඳහන් කරේ මිනිසාගේ අනාගතයේ තියෙන ඒ අඩු කාල ප්‍රමාණය විග්‍රහ කරන්නට. එහෙම නැතිව අවුරුදු 60ක් අවුරුදු 70ක් අනිවාර්යෙන් හැමෝම ජීවත් වෙනවා කියන සංකල්පය නෙවෙයි. ඉපදුණු දරුවා ඉපදීම කුමක් කෙසේ වෙතත් ගර්භාෂය තුළ මිනිසත් භාවයේ ලබු පුද්ගලයා මරණයට පත් වෙලා මෙලොවට ප්‍රසූත වෙනවා. එනිසා මරණය කියන එක අපි හැමෝටම කුමන අවස්ථාවක කුමන ආකාරයක පැමිණේවිදෝ කියන එක කිසිම කෙනෙක් දන්නේ නැහැ. එනිසා තමයි අල්ලාහ් සුබ්හානහු ව තාලා මිනිස්සුන්ට දේශනා කරන්නේ ඔබ හැම විටම මරණය වෙනුවෙන් ලැහැස්ති වෙලා ඉන්න. අද මේ සමාජය තුළ මර ආහාරයක ලබා ගන්නට අල්ලා ලබා දුන් කාලය අපි හරහා අපි තුළින් විවිධාකාර ලෙස අහේනියට පස් වෙනවා. අපතේ යැවීමට ලක් වෙනවා. කාලය කාදැවීමට ලක් වෙනවා. කාලය රන්හා සමානයි. කාලය ඉතාමත් උතුම්. අපේ කාලයන් අපිට ලබා දුන් කාලවකවානුවන් අල්ලා සුබ්හානහු ව තාලා අවස්ථා තුනකට සීමා කරනවා. පළවෙනි අවස්ථාව තමයි අපෙන් වෙන් වී ගිය අතීත කාලය. දෙවෙනි අවස්ථාව තමයි අද අපි ජීවත් වෙන වර්තමාන කාලය. තුන්වෙනි අවස්ථාව තමයි අපිට ලැබෙන්නට තිබෙන අනාගත කාලය. ගෙවි ගිය අතීත කාලය අපිට අයිති නැහැ. යහපතක් කළා නම් යහපත අපිට හම්බ වෙයි. අයහපතක් කළා නම් අයහපත හම්බ වෙයි. නමුත් ගෙවි ගිය ඒ කාලයෙන් සප්පරයක්වත් නිමේෂයක්වත් අපේ මුළු ශේෂතම වියදම් කළත් නැවත ලබා ගන්නට නම් බෑ. අපිට අයිති අපි ජීවත් වෙන මේ වර්තමාන කාලය පමණයි. අනාගතයේ කාලය ලැබේදෝ නොලැබේවිදෝ අනාගතයට යන්න පුළුවන්ද යන්නට බැරි වේවිද කියන එක සැකසහිතයි. එහෙනම් අනාගතයක් අයිති නෑ, අතීතයක් අයිති නෑ, අපිට අයිති වර්තමානය පමණයි. කුමක්ද මේ වර්තමානය තුළ අපි කරන්නේ? ලැබිච්ච අවස්ථාව අපි කුමන ආකාරයට පරිහරණය කරනවද? කොයිතරම් දුරට කාලය අපෙන් අපතේ යැවීමට ලක් වෙනවද? එනිසා තමයි ඛුරානයේ සර්වබලධාරී අල්ලාහ් සුබ්හානහු ව තාලා සූරතුල් අස්රේකේ විශාල පුරන්දුවක් වෙනවා. වල් අස්රි කාලය මත දිවුරා පුරන්දු වෙමි. කාලය මත දිවුරා පුරන්දු වෙමි. ඉන්නල් ඉන්සාන ලෆී හුස්රි නියත වශයෙන්ම මිනිසා අලාභදායි ජීවිතයක් ගෙවමින් සිටින්නේය. ඇයි? ඇයි කාලයේ දිවුරන්නේ? කාලය ලබා දුන්නේ ආහාරයක හම්බ කරන්නට. අද ඒ කාලය වෙනත් වෙනත් දේවල් වලට භාවිතා කරන නිසා ඒ කාලයටම දිවුරලා අල්ලා පොරොන්දු වෙනවා, අල්ලා ප්‍රකාශ කරනවා ඉන්නල් ඉන්සාන ලෆී හුස්රින්. මිනිසා අලාභදායි ජීවිතයක් ගෙවමින් සිටිනවා. الذين امنوا وعملوا الصالحات قورن الله وبالصاص كرمين سرو بلداري الله سبحانه وتعالى وبلغنمين يابس كرياوان ملا نرسوان نيد يابس كرياوان بلغبين نيد ഓ ഹെറന്നട്ട് അൻഹമൂമ അലാബദായി ജീവിക്കാൻ ഗത കർണുവാ കേലേക്ക് കാരയെ ഐതികറു സർവബലദായി അല്ലാഹ് സുബ്ഹാനഹു വതആല മേ സമാജിയട്ട് പുറന്തുവക് വേലാ ഔവാദ കർണുവാ കാലേ നം വിനാശ കരണേപ്പാ കാലേ സാദമണ്ടട്ടേപ്പാ ഒബെൻ ജെദീഗിയ കാലേ നാത ഒബട്ട ലബെന്നിനെ എന്ന തീയണ കാലേ ഒബട്ട ഏവിദോ നോയേവിദോ കേനക്ക സകസായിക്കായി ഒബട്ട ദൻ തീയന്നി ഒബ ജീവത് വേല മേ വർത്തമാനയ ഏ വർത്തമാനയ വിനാശ കരഗണ്ണ ഇപ്പാ ഗൗരവണീയ സഹോദരവരുണി ഉദാസന സുബ സലാമിയത്ത് അസാൻ കേന കൊട്ട തമൻഗേ അതിരില്ലേ നിദാവിന ഇന പുദ്ഗലയ അവധി ലാ അല്ലാതെ അണ ഇട്ടു കറന്നിട്ട് ലാസ്റ്റി നോവി നവത നിദാഗ അന്നവാ നവത്ത ഓ നെഗിറ്റിന്നെ സൂര്യ ഉദാമിൻ അണച്ചുറുവായി മെത്തനദീ മേ പുത്തലയ പാപകർമ്മ്യാൻ ദിഗകട്ട അല്ലാ ഇതിരിയെ വകക്കിയാന്നിട്ട് ഓണെ പലവിനി പാപകർമ്മയെ സമാ അല്ലാ സുബ്ഹാനഹു വതആല അനിവാര്യ കലാവു സലാത്തിയ ഇത് നൊക്കിലീമ ദേവനി പാപകർമ്മയെ സമാ അല്ലാ വെനുവിൽ ഊട്ട ലബാദുൻ ആഹുറായക അമ്പക്കിരീമട്ട് അല്ലാ വെനുവൻ ലബാദുൻ കാതയ തമൻഗെ പുദ്ഗലിക്ക് വെടുക്കട്ട് യൊമു കറകനി അതാം കീവട്ട പസ്തേ വെടിയേക്ക പസ് മൂമിൻ വരയക്കട്ട് നിദാ കണ്ണട്ട് വേ എം എം നീതി രീതിയാണ് പൊതുവേ കണ്ടവണം വെടിനേട്ട പസ് കുത്തലേ കുട്ട അതാണിയ പ്രകാശക്കിരിയുമേ പട്ടൻ സൂര്യ ഉദാവു തക്വ വേദാവത്തില് സലാത്തിയെ ഇട്ടിട്ട് നിദാ കണ്ണട്ട് ഐസിയാ നെഹ ഏമക്കിനെ കിരണവണം പാപകർമ്മയാൻ ജെക്കട്ട വകസിയാന്നിട്ട് ഓനെ സലാത്തയെ പ്രതിക്ഷേപ ക്രീമ സലാത്തയെ നൊക്രീമ അല്ലാ വെനുവിൻ കപ്പകലയിട്ട് വിലാവ സമൻഗെ നിന്നിട്ട് കപ്പക്രീമ വെനുവിൻ ഉദാസന അവധി വില സമൻഗെ വ്യാപാരത്തിൽ സ്ഥാനേട്ടയാണ് പുജ്ജലയ സമൻഗെ കടയത്തുല് വ്യാപാര കരമിൻ ചിട്ടന കൊട്ട ലോഹർ സലാത്തേക്ക് അസാൻ കേനോ ലോഹർ സലാത്തേക്ക് അസാൻ കേന അവസ്ഥാവേദി വ്യാപാരി നിർത്തവയുന്ന പുദ്ഗലയ അസർ സലാത്തെ അസാനെ വിലാമ തത്വ ലോഹർ സലാത്തെ എതിനൊക്കെ വ്യാപാര കരകന ഇന്നവണം പാപകർമ്മയൻ ജക്കട്ട അല്ലാ ഇതിരിയെ ഉത്തര വന്നിന്നവ അല്ലാ അനക്കലാവും സലാത്തെ അനിവാര്യ സലാത്തയെ ഇട്ടിനൊക്കിരിയുമേ പവട്ട സഹ അല്ലാ വെനുവിൻ കെപ്പകലയിത്തു ഏ വിലാവ സമൻഗെ പുദ്ഗലിക്ക് സമൻഗെ പുദ്ഗലിക്ക് ലാഭ പ്രയോജന വെനുവിൻ കെപ്പക്കിരിയുമേ പവട്ട അല്ലാ ഇതിരിയെ ഉത്തരമതിന്റെ ദിനം മെല്ലമേ ആസാരേക്ക് ഗൗരവീയ സഹോദരവരുണി അല്ലാ ലബാദുമേ സുലു കാലയ ആഹ്റായക്ക് അമ്പകറണ്ണക്ക് ലബാദും അതുന്യാമ്രാസുല്ലാഹ്റ നിക്ക് ആഹ്റായക്കെ അമ്പക്കിരിമിയ വകുരുമിമാക്ക് നിക്ക് ഉപകരണ്ടോണി ആഹ്റായക്ക് വിനുവിൻ ബീജ പലതരണേക്കായി ആഹ്റായക്ക് ലബാദണ്ണക്ക് നെലി പലതായി ക്രിയാത്മക ഭാവയാൻ ഉപ ക്രിയാത്മക കിറണ്ണോണെ നിനക്ക് ചുവസ്നം കിറണ്ണത്തെ അല്ലാ ലബാദുൻ കാലയ തുല ബെദനക്കു എത്തുവല തവത് കെനക്കു പിരിവന്ന് ദ്വേഷ സഹഗതവ റീവത് കഥാ കർണവണം അല്ലാ ഇതിരിയെ പാപകർമ്മ്യാൻ ജക്കട്ട ഉത്തര വന്നിന്ന് സിദ്ധവിനവാ പലവിനിയേക്ക് തവത് കെനക്കു പിരിവന്ന് ദ്വേഷ സഹഗതവ കഥാ കിരീമ റീവത് ഹറാം അന്നായ പിരിവന്ന് വിമർശനയ കരണേക്ക് സഹോദരേക്ക് പിരിവന്ന് വരതി കഥാകരണേക്ക് ബെദനക്കു എത്തുവേല ഇസ്ലാം ദാമമേക്ക് തഹനം കല ഹറാം الغيبه اشد من الزنا نبي نائك صلى الله عليه وسلم سمانا ديسنا كلا سبت كنكو فيلبندو دويس ساغت و كتا كريم ابا اناچاري حسريم تا ودا پاپ کرمائي اناچاري حسريم تا ودا فمك ابا تلبن ما كينك نبي نائك صلى الله عليه وسلم سمانا ديسنا كلا اهنا ديتنكو اكتو ولا سبت كنكو وردد فيلبندو كتا كرجن انوانا തവത് കിനക്കുകയെ ചരിത്ര ഗാസനെ കർണവണം මෙතනදී පාප කර්මයන් දෙකට ඔවුන් අල්ලා ඉදිරියේ උත්තර බඳින්න සිද්ධ වෙනවා. පළවෙනි එක තම සහෝදරයා පිළිබඳව වැරදි කතා කිරීම. දෙවෙනි එක ආහාරා එක වෙනුවෙන් අල්ලා ලබා දුන් වෙලාවේ පාප කර්මයට ඒ කාලයේ ආයෝජනය කිරීම යන පාප කර්මයන් දෙකට උත්තර බඳින්න වෙනවා. කෙනෙක් සිගරට්ටුවක් දල්වලා ඒක පස්සු කරලා ඉවර කරන්නට විනාඩි 10ක් ගන්නවා. මෙන්න මේ විනාඩි 10 මෙන්න මේ විනාඩි 10 ඇතුළතදී Taman දුම් පානය කරපු ඒ විනාඩි 10 මේ විනාඩි 10 තුළදී පාප කර්මයන් දෙකට අල්ලා ඉදිරියේ උත්තර බඳින්න වෙනවා. එකක් අල්ලා සහනම් කළා වූ දුම් පානය පානය කිරීම. දුම් බැටි භාවිතා කිරීමට අල්ලා ඉදිරියේ උත්තර බඳින්න වෙනවා. දෙවෙනි එක තමා ආහාරයක වෙනුවෙන් ලබා දුන් කාලයේ විනාඩි 10ක් පාප කර්මයකට ආයෝජනය කිරීමේ වැරද්දට අල්ලා ඉදිරියේ උත්තර බඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට ගවේෂණය කළොත් මේ සමාජයේ තුල අපේ නිර්ණය නොකරපු මේ කාල පරිච්ඡේදය මරණයක් වෙනුවෙන් ආහාරයක වෙනුවෙන් ලබා දුන් මේ කාල පරිච්ඡේදය අනිසි ක්‍රියාකාරකම් වලට භාවිතා කළා නම් තමන් කරන පාප කර්මයට අමතරව අල්ලා ලබා දුන් උතුම් කාලය අනවශ්‍ය ලෙස කල්ගත කිරීමේ පාපයටද අල්ලා ඉදිරියේ දඬුවම් භුක්ති විඳින්න සිද්ධ වෙනවා කියන එක නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් නිග්‍රහ කළා. අද මම දේශනාවට එන අවස්ථාවේදී අපේ කුතෙක්තුව සහෝදර වරුන් එළියට වෙලා කතා කරගෙන කල් මරණයක මම දැක්කා. මේක බොහෝ මස්ජිදයන් වල සිද්ධ වෙන දෙයක්. ඕන් හිතන්නට ඕනේ මේ රමලාන් මාසය තමා අපට තරාවී කියන ක්‍යාමුල් ලේල් කියන අවකාශයන් ලැබෙන්නේ. අනිත් කාලයන් වල ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ඇතුළට ඇවිල්ලා කරන්න ඕන දේ එළිය ඉඳගෙන අපි කතා කරන දේ වල තියෙන හරය මොකද්ද? මේ විනාඩි 10 විනාඩි 20 කය භාගය මේ කාලය තුළදී අපි අපේ සහෝදරවරුන් එක්ක එළියේ කරන කතා බහ කොයිතරම් දුරට ආගම් දහම් අනුමත කරපු කතා බහන් වහද මේවට අල්ලා ඉදිරිය අපි උත්තර වදින්න සිද්ධ වෙනවා. හිතන්න එපා කාලය ඇවිල්ලා විනෝදාංශයක් ලෙස ඔබට ලබා දුන්නා කියලා. කාලය ඔහේ ගත කරන්න පුළුවන් කියලා නම් හිතන්නට එපා. හේතුව මේ කාලය අනිසිලිස භාවිතා කරපු උදවිය, කාලය අවතක්සේර කරපු උදවිය, කාලය නියමිත ආකාරයට පරිහරණය නොකරපු උදවිය තමන්ගේ ලෞකික ආහාරය එක යන මේ කාල පරිච්ඡේදයන් දෙක තුලදී අවස්ථා තුනක අවමානාත්මක අවස්ථාවන් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් විග්‍රහ කළා. කවුරුන් තමන්ගේ ආහාරය එක හම්බ කිරීම වෙනුවෙන් ආහාරය එක නිවැරදි ලෙස ගොනු කර ගන්නට ලබා දුන් කාලය අනිසි ලෙස පරිහරණය කරමින් ලෞකික ජීවිතයේ නිමා කරන්නේද ඔහුට දුන්‍යාස ආහාරා කියන මේ කාල පරිච්ඡේදයන් දෙක තුළදී අවස්ථා තුනක අවමානාත්මක පින්සෙන්දු වීමේ ස්ථාවරයන් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා කියලා කුරාණය සහ හදීසියේ දේශනාවට ලක් වෙනවා. එහෙනම් අපි බලමු මොකද මේ අවස්ථාවන් තුන. පළවෙනි අවස්ථාව තමයි හැම කෙනාම මෙලවින් සමුගන්නා කාල පරාසය. තමන්ගේ ලෞකික ජීවිතයේ නිමා කරගෙන මරණයට මූණ දෙන ඒ අවස්ථාව. ගෞරවනීය සහෝදරවරුනි, සකරාතුල් මෞත් නැමැති මරණාසන්න වෙලාව, මරණය වැළකිත ගැනීමේ අවකාශය. මං හිතන්නේ නෑ ඒක අපිට නම් ඒ වෙලාව කොහොම ලැබෙයිද කියන එක, කොහොම ඒ වෙලාවට මූණ දෙන්න සිද්ධ වේවිද කියලා අපිට නම් කියන්න බෑ. حضرت ابراہیم علیہ السلام හැමකෙනا පසුපසම ලුහුබදින් ඉන්නවා. මරණය මිනිසාව ලුහුබදින් සිටිනවා. අල්ලාහගේ අන පැමිණීම සමගින් ඔහුගේ කාල පරාසය නිමාවීම සමගින් ඔහුගේ සමාජීය ආර්ථිකයේ නිමාවීම සමගින් ඔහුගේ දේහයේ ශාරීරියේ ඉවත් කර ගැනීමේ වගකීම ඉස්රාඊල් අලෛහිස් සලාම් බාර ගන්නවා. අපින් ඇවිල්ලා අහන්නේ නැහැ. ගෙදර විදුලිය කප්පාදු කරන්නට පෙර දැනුම්දීමක් එනවා, රෙඩ් නෝටිස්. ජලය කප්පාදු කරන්නට පෙර සතියකට කලින් රෙඩ් නෝටිස් එනවා. සමාජයේ හැම දෙයක්ම කලින් දැනුම් දීමකින් සිද්ධ වෙනවා. පාඩුව වේවා, ලාභය වේවා, කලින් දැනුම් දීම කරා තමයි සමාජීය ක්‍රියාදාමයන් සිද්ධ වෙන්නේ. නමුත් මරණය, මොන ජගතගේ මරණය වුණත් ඔහුට නොදැනී තමා සිද්ධ කරන්නේ. නමුත් සමාජීය මට්ටමින් තමන්ට තිබෙන ගෞරවයන්, තමන්ට තිබෙන බලයන්, තමන්ට තියෙන ධනය මේකෙන් කරන්න බැරිදයක් නැතේ කියලා ඈත ඉතිහාසයේ සමහරු උද්දාමයටපත් වුණා. එදා හිටිය බලවතුන්, එදා හිටිය ධනවතුන්, එදා හිටිය බුද්ධිමතුන් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. එනිසා තමයි මේ මහපොළවේ ධනය රැස් කරන උදවිය, ධනය තුල තමන්ගේ හැම දෙයක්ම සිද්ධ කර ගන්න පුළුවන් කියන මනින උදවිය ඕන් පිළිබඳව අල්ලා ප්‍රාණියේ මෙහෙම විග්‍රහ කරනවා. වෛරුල් ලිකුල්ලි හුමසතින් ලුමසා අල්ලදී ජම අමාල වාග්ගදා. හුමසා කියන අපායට යන මිනිස්සු, ඒගොල්ල කවුද? වෛර කියන අපාගත වෙන මිනිස්සු, ඒගොල්ල කවුද? අල්ලදී ජම අමාලන් වාග්ගදා. ඒගොල්ලෝ ධනය හම්බ කරනවා, මුදල් වල කෑදරකමින් මුදල් එකතු කරනවා. ඒ විතරක් නෙමෙයි, වාග්ගද ඒක හැම වෙලේම ගණිනවා. ගෙවල් වල ව්‍යාපාරික ස්ථානයන් වල සේප්පු තියාගෙන ඒකේ මුදල් ටික එකතු කරලා රැස් කරලා ඔන්න හැමදාම ගණිනවා. ඒකට වෙනත් අකවුන්ටන්ට් තියලා ඒක බැලන්ස් ටික බලාගෙන ඉන්නවා. බැංකු වල ගිණුම් වල තැන්පත් කරලා මාසික ඒ බැලන්ස් එකේ තියෙන ගණනේ කොච්චරද කියලා බලාගෙන ඉන්නවා. අල්ලාහ් සුබ්හානහු වතාලා ධනය රැස් කරන්න මිනිස්සුන්ව මේ මහපොළවට යවුවේ නැහැ. ඒක තේරුම් ගනිමු. එකෙනේ හදිස්සිල් කුදිසියේ කියන්නේ අදුන්නේ අකුලිකතුලක මේ ලෝකයේ ඕගොල්ලන්ට තමයි. නමුත් ඒක අරමුණක් නෙවෙයි, ඒක අවශ්‍යතාවයයි. වාන්තම කුලිස්තුන් දිලාහුරා ඔබලාව ඇතිකලේ ආහාරයක වෙනුවෙන් ඒක මත අමතක කරන්න එපා. ඒ නිසා තමයි තවත් තැනක කියනවා හලත්තුක්ලේ ඉබාදති ෆලාතල් අබ්. ඔබම නිර්මාණය කරේ මට අවනත වෙන්නට ඒක සෙල්ලම් කරන්න එපා. කබ්බර්තු රිස්කක ඔබේ අවශ්‍යතාවයන් මා හදලා තියෙන්නේ. අහසටයි මහපොළොවටයි වැදිගත් වූ මේ හැම දෙයකම ඔබගේ අවශ්‍යතාවයන් තිබෙනවා. කබ්බර්තු රිස්කක ඵලාතතාව ඒක වෙනුවෙන් බහල් වෙලා කෑදරකමින් අල්ලා රසූල්ව අමතක කරලා මේ ව්‍යාපාරය තුල කම්පැනිය තුල ඔබගේ ආර්ථිකය තුල ඔබ එතන තනි වෙන්න එපා. ඒ පොසපොස ලුහුබඳින්න එපා. ඒක ඇත්ත නෙවෙයි, ඒක එක්තරා මායාවක්. වසීනතුන් මේක මායාවක්, අලංකාරයක්. එනිසා අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා මිනිස්සු මුදල් හම්බ කරලා තැන්පත් කරගෙන ඒව ගැනගෙන ඉන්නවා. ඇයියේ යහසබු අන්න මාලහු අඛලදා. ඒගොල්ල හිතනවා තමන්ගේ ධනය, තමන්ගේ වස්තුව තමන්ව හැමදාමත් මේ මහපොළවේ ජීවත් වෙන්නට ඉඩ සලසයි කියලා. යහසබු අන්න මාලහු අඛලදා. හැමදාමත් මුදල් තියෙනවා නම් කරන්න බැරි දෙයක් තියෙනවද? අද මිනිස්සු අහනවා. මුදල් තියෙනවා නම් කරන්න බැරි දෙයක් තියෙනවද? මොනවත් කරන්න බැ? මොනවද කරන්න පුළුවන්? මොනතරම් ධනයක් තිබුණත්, මොනතරම් වස්තුවක් තිබුණත්, මොනවාද තියෙන ප්‍රයෝජනේ? මොනවාද තියෙන අයිතිවාසිකම? මේ මුළු පරිසරයම අක්කර සිය ගණක් ඔප්පුවකින් මට ලියලා දෙනවා. මංහන්නේ තනි පුද්ගලයා මට මේ අක්කර සීයෙන් ඇති පල ප්‍රයෝජනය මොකක්ද? කෝටි ගණන් මුදල් බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. මට ඇති ප්‍රයෝජනය මොකක්ද? නබිතුමාණන් කීවා ඔබට ප්‍රයෝජනයන් නම් දෙකක් තියෙනවා. ඉල්ලාමා අකල්ත පාපුනේ අවුල පිස්ස පාවුනේ. ඔබගේ බඩගින්නට ඔබ ආහාර වශයෙන් යම් දෙයක් කෑවනම් අන්න ඒක අයිති. ගොඩාක් බඩගිනි. බඩගින්න ඉවස ගන්න බෑ. කඩේට ගිහිල්ලා පාන් කෑල්ලක් අරන් කනවා. අල්හම්දුලිල්ලා. අල්ලදි අසාමනී වසකානි. මෙතනදි මිනිස්සු තුල උඩමුකම එන්නට බෑ. කුසගින්නේ තියෙන අපහසුව තුනී කරගත් පුද්ගලයා මගේ මුදලින්නේ මං කෑවේ. අද කොයිතරම් කණ්ඩ නැතිව මිනිස්සු ඉන්නවද? මට නම් ප්‍රශ්නයක් නැහැ කියලා ධනයේ මහත්කත්වකම, ධනයේ උඩඟුකම තමන්ට නොඑන්නට තමා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කීවේ, ඔයා නෙවෙයි කෑවේ, ඔයා නෙවෙයි හම්බ කරේ. ඒක කළා කෙනෙක්, ඒ තමා සර්වබලධාරියා. ඒක මතක් කරන්නට ඔබ කාල ඉවර වෙලා අල්හම්දුලිල්ලාහි ල්ලදි අසාබනී වසකානී. මට කෑම කවමින්, මගේ පිපාසය සංසිඳුවමින් මට සැනසීම ලබා දුන් සර්ව බලධාරියාටම සියලුම ප්‍රශංසා වේවා කියලා අයිතිය ඔහුට පවරන්න. ආහාරවල අයිතිය, ජලයේ අයිතිය ඔහුට පවරන්න. ඔබ හිතන්න එපා ඔබේ ව්‍යාපාරයෙන් ඔබ හම්බ කරන කනවා කියලා. මිනිසාගේ මාන්සත්තකම එතනට නොඑන්නට අල්ලා මංවාවත් විවෘත කළා. හැම තස්සේ මෙයයි. අෆරයිතුමුල් මා අල්ලදී තුෂ්රබූන්. ඔබ පානය කරන ජලය ඔබ හිතනවද මේක ඔබගේ බලපුළුවන් කාරකමින් ඇති කරගත්ත කියලා? ආන්තුම් අන්දල් තුමූහු මිනල් මුස්ලිමි. ආකාශයේ තියෙන වලාකුළු තුලින් මේ ජලය මහපොළොවට පතිත කරන්නේ ඔබද මමද? ඔබට මුදල් තියෙනවා. ඔබ ධනේශ්වරයෙක්, ඔබට බුද්ධිමතෙක්, ඔබ බලවතෙක්. නමුත් අහසෙන් එක ජල බිඳුවක් ඔබට මේ මහපොළොව කරා ගෙන එන්න පුළුවන්ද? ආන්තුම් අන්සල්තුමූහු මිනල් මුස්ලිමි අම් නහ්නුල් මුන්සිලු. එය මහපොළොවට පතිත කරවන්නේ අපිට ඔබලාද? ලව් නෂාඋ ජාතන්. ඔබට එහෙම සිටවිල්ලක් එනවා නම් ඒ සිවිතුරු ජලය මහපොළව සිපගනිද්දී ඒ ජලය සිත්තරහ නැත්නම් ලුණු රහ වශයෙන් පරිවර්තනය කරලා අපිට යවන්න පුළුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. ඔබගේ අවශ්‍යතාවය වෙනුවෙන් අපි ජලය පිරිසුදු ලෙස ඔබට ලබා දෙනවා. අපලා තස්කුරුන්. මේකට ඕගොල්ලෝ කුසලයේදී වන්නේ නැද්ද? එනිසා ජලය පානය කරලා අල්හම්දුලිල්ලාහි ලදි සකානි අස්බන් ෆුරාතන් බිරහමතිහි වලම් යජ්අල්හු මිල්හන් උජාජන් බිදුනුබිනා. ඔන්න ඔය ආයතයත් එක්ක මේ දුවා එක සම්බන්ධ වෙනවා, සංසන්දනය වෙනවා. අල්ලා ප්‍රකාශ කරනවා ජලය පහල කරන්නේ මම, ඔබ නෙවෙයි. මට හිතුණකින් ඒ ජලය ඔබට පානය කරන්නට, පරිහරණය කරන්නට බැරි තත්ත්වයට සිත්ත සහ ලුණු රස සහිතව පතිත කරන්නට පුළුවන්. එනිසා නමුත් මම එහෙම කරන්නේ නැහැ. එනිසා ඔබ කෘතවේදී වන්නේ, ඔබ මාව සීපත් කරන්නේ, ඔබේ අපහසුතාවයන්, ඔබේ ඒ තියෙන ජලයේ පිපාසිත භාවයේ වේදනාව තුනී කරමින් ඔබට නිදහස ලබා දුන්නේ මමයි. එනිසා පානය කිරීමෙන් අනතුරුව අල්හම්දුලිල්ලාහි ල්ලදි සකානි අස්වන් ෆුරාතන්. පිවිතුරු මధుරවත් වූ ජලය මාහට පානය කරන්නට ලබා දුන් සර්ව බලධාරියාටම ප්‍රශංසා වේවා කියලා මට කුසවේදී වන්න. මෙන්න මේ ආකාරයට මොන දේ කළත් ඔබට කරන්න බෑ, කරන්නේ මමයි කියන එක අවසාන දුවා ප්‍රාර්ථනාවේදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මිනිසාගේ මහන්සත්කම විනාශ කරන්නට මෙන්න මෙයයි ක්‍රමය කියන එක හඳුන්වලා දුන්නා. එනිසා මිනිසුනි, මුදල් වස්තුව හම්බ කරලා දැනගෙන ඉන්න එපා. ඕක ගැනලා මුකුත් කරන්න බෑ. ඔබ හිතනවද මේ ධනයෙන් මට හැමදාමත් මේ මහපොළොවේ ජීවත් වන්නට පුළුවන් කියලා? කල්ලා. ඒක වැරදි අවබෝධයක්. ඒක නම් වෙන්නේ නැහැ. ලයුම් බදන්න ෆිල් හුසමා. එහෙම හිතන කට්ටියව හුසමා කියන අපායක තමා සමීප කරවන්නේ. දැන් ගෞරවනීය සහෝදරවරුනි, සකරාතුල් මෞත් නැති මරණාසන්න වෙලාවේ මේ මහපොළොව තුල අල්ලා ලබා දුන් උතුම් කාලයේ විනාශ කරපු උදවිය ප්‍රමුඛ හැමෝටම තමන්ගේ අනාගතය මේ ලබා දුන් අතීතයේ වෙනුවෙන් අනාගතයේ ඔබට ලැබෙන දේ ගෙවි ගිය අතීත කාලයේ වෙනුවෙන් අනාගතයේදී ඔබට ලැබෙන්නේ කුමක්ද කියන එක හැම පුද්ගලයෙකුටම සකරාතුල් මෞත් නැති මරණාසන්න වෙලාවේ අල්ලා විචිත්‍රවත් ලෙස දර්ශනයන් නරඹන්නට අවකාශය ලබා දෙනවා. හැමෝම බලා ගන්නවා. මෙතනදී කාලයේ කාදමක උදවිය, කඩවල් ගානේ කයිවාරු ගහපු උදවිය, සලාතේට අවස්ථාව නොදී ව්‍යාපාරය කරපු උදවිය, මෙන්න මේ ආකාරයට අල්ලා ලබා දුන් අල්ලාගේ කාලය තමන්ගේ පෞද්ගලික වාසියතක විනාශ කරපු උදවිය, මේ අවස්ථාවේදී තමන්ගේ අනාගතය කුමක්ද කියන එක තේරුම් ගන්නවා. ඒ හැම පුද්ගලයෙක්ම අල්ලා ඉදිරියේ නැවත කාලය ලබා ගන්නට පින්තෙන්දු වෙනවා. ලෞලා අඛර්තනි ඉලා අජලින් කරීබින්. අවුරුදු 70ක් 80ක් 90ක් කාලය විනාශ කරපු උදවිය දැන් අවසාන අවස්ථාවේදී නැවත කාලය ඉල්ලන්නට පින්තෙන්දු වෙන්නේ මෙන්න මෙහෙමයි. ඉලා අජලින් කරී, සුළු වෙලාවක් නැවත මට ලබා දෙන්න. ඒ වෙලාව තුළදී ඒ අවස්ථාව මට ලැබුණොත් ස්වස්බද්ද ධනය තමා මගේ ගැලවුම් කරුවා, වස්තුව තමා මගේ ගැලවුම් කරුවා කියලා සේප්පුවේ වහගෙන හිටපු උදවිය අල්ලා වෙනුවෙන් ආග්‍රහයක වෙනුවෙන් ධනය ආයෝජනය නොකරපු උදවිය අල්ලා ඉදිරියේ සුළු වෙලාවේදී මම කරන්නේ මොනවාද දන්නවද? පාස්පත්ත මගේ මුළු ශේෂකම ඔබ වෙනුවෙන් සදකාවතෙන් මා බාර කරනවා. ලෝභ වෙන්නේ නැහැ. ලෝභ වෙන්නේ නැහැ. ඔබ වෙනුවෙන් මගේ හැම දෙයක්ම මා දෙනවා යා අල්ලා. ඔය ධනය ඇත්ත නෙවෙයි. දැන් තමයි මට තේරෙන්නේ. ඒ නිසා අපිට නැවත යන්නේ වරමක් ඔබෙන් අපි ප්‍රාර්ථනා කරන්නෙමු. එහෙම ලැබුණොතින් නැවත ගොස් අපි යහපත් ක්‍රියාවන් කරලා සදකා සකාත් දීලා අපි හොඳ මූමින් වරයින් වශයෙන් ඔබ ඉදිරියට සම්ප්‍රාප්ත වෙනවා. මේකට නම් ගොඩාක් කල් ඕනේ නැහැ. පොඩි වෙලාවක් දෙන්න. ඇයි දුන්න කාලේ ඒක නම් කඩවල් ගානේ රස්තියාදු කරා, ගෙවල් ගානේ විනාශ කළා, හන්දියක් හන්දියක් ගානේ කාලේ කෑවා. එනිසා දැන් ගිය දේවල් ගියානේ, දැන් වෙලාව දෙන්න. වලයි යෝඛිරුල්ලාහු නස්සන් ඉදා ජාජනුවා. කාලේ අයිතිකරුවා අල්ලා. අල්ලාට කාලේ වටිනවා. එනිසා කියනවා නිකමුන්ට දුන්න කාලය, නිකමුන්ට දුන්නු කාලය නැවත ඔවුන්ට දෙන්නේ නැහැ. කාලේ වටිනාකම අවතස්සේර කරපු නිකමුන් මෙයයි විග්‍රහ කරා. නැවතනම් කාලය දෙන්නේ නැහැ. ඇයි? والله خبير بما تعملون. ඔගලන්ට කාලය නැවත ලබා දුන්නත් ඕගොල්ලෝ කරන සෙල්ලම අපි දන්නවා. අල්ලා හොඳින් හඳුනනවා. එනිසා කාලය ඉල්ලන්නේ නැවත කාලය ගන්න ඔබලාටනම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා සකරාතුල් මෞත් නැති මේ මහපොළවේ තමන්ගේ අවසාන පරිච්ඡේදය සකරාතුල් මෞත් නැති ඒ අවසාන මොහොතේදී කාලය ඉල්ලන කාලේ කාදමක උදවියට අල්ලා දින ප්‍රතිචාරයමයි. අල්ලා මේ අවස්ථාවෙන් අපි හැමෝම ආරක්ෂා කරන්නට ඕනේ. දෙවැනි අවස්ථාව හැමෝම මරණයට පත් වෙලා හෙට මහෂර් පිටියේ ඒකරාශී වෙන මොහොත අල්ලා ප්‍රථම ආඥාව නිකුත් කරනවා මලායිකාවරේ කරහා. වන්තන්තාබල් යෞම අයුහල් මුජ්රිමූන්, තන්තාබල් යෞම අයුහල් මුජ්රිමූන්. අහෝ පව් කරන්නේනි, පව් කාර්යාලෙනි, හොඳ අයගෙන් නැගිටලා ඉවත් වෙන්න කියලා එක්තරා කණ්ඩායමක් අල්ලා මහෂර් පිටියේ කොනකට සල්ලු කරනවා. මං හිතන්නේ මේක කොහෙද හරි අහලා මතකයි අපිට මේ ප්‍රකාශය. මං දැන් කියපු මේ ප්‍රකාශය අපිට අහලා මතකයි. මතකද මේ දරුවට? මතකයිද? කොහෙද? සූරා යාසීන්. සූරා යාසීන් එකේ හැමදාම අපි මේක කියනවනේ. කවදා හරි මෙතන නැවතිලා කල්පනා කරාද මට මේ අවස්ථාවේ කුමක් සිද්ධ වේවිද කියලා? කියාමතිනියේ මේ ආඥාව නිකුත් කරන අවස්ථාවේ මමත් ඉන්නව මස්සල් පිටියේ. මගේ මුතු පිටන්, මගේ බිරිඳ, සහෝදරවරුන්, දරුවන් හැමෝම ඉන්නවා. මෙතනදී නැගිටලා යන්න වේවිද? ඉඳ ගන්න වේවිද? වම්සාදුල් යෝමාජිහල් මුද්‍රිකුන්. කවදා හරි සූරා යාසීන් එක හැමදාම මම හිතන්නේ කියවනවා. ඔතනදී පොඩ්ඩක් කල්පනා කරාද? නමුත් හදරත් ඉබ්‍රාහීම ඉබ්න අග්‍රම් රහමතුල්ලාන කල්පනා කරා. මහා විද්වතෙක්, මහා පඬිවරයෙක්, මහා වලිවරයෙක්. ඒ නිසා තමයි කල්පනා කරේ. අපි කල්පනා කරන්නේ නැත්තේ අපිට මේ කිසිම දෙයක් ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපිට මරණයක් සමතකයි. ඒ නිසා මේ වස්තුවට ගහගන්නේ, මිනිහ මරගන්නේ, මිනිස්සුන්ට වෛර කරන්නේ, මිනිස්සුන්ට ද්‍රෝහිකම් කරන්නේ මේ වස්තු සංහාව නිසා. අපිට මරණය අමතකයි. සමහර මිනිස්සුන්ගේ ගොඩනැගිලි බලනකොට මේ අවුරුදු දහස් ගණන් ජීවත් වේවිදෝ කියන බලාපොරොත්තුවේ නිර්මාණය කරන්න. හදස් මූසා අලි ඉස්ලාම්ගේ කාලේ එක්තරා බලවතෙක්, එක්තරා ධනවතෙක් මරණයට අභියෝග කළා. සර්ව බලධාරියට අභියෝග කළා. මගේ ධනෙ මට කරන්නට බැරි දෙයක් නැහැනේ. මට තියෙනවා විශාල ධන සම්පතක්. මට තිබෙනවා බලය, විශාල බල කන්දක්. මට මොකද්ද කරන්න බැරි? කවුද මේ අල්ලා? ඇයි මොහුට අපි අවරස වෙන්න ඕනේ? හැමදේම සිද්ධ වෙන්නේ මගේ අභිමතාර්ථයට අනුවයි කියලා එයා හිතුවා. ඔන්න සර්ව බලධාරියාට අවවා අභියෝග කළ නිසා, ධනයෙන් අභියෝගය එල්ල කළ නිසා අල්ලා සුබ්හානහු තාලා ඒ ෆිරාඋන් කියන ඒ මූසා අලිස්සලාම්ගේ විරුද්ධවාදියාට පාඩමක් ඉගැන්නුවා. පාඩම එයාට නෙමෙයි අපිටයි. මොකද්ද? ඔහුගේ නයිල් නදියේ විනාශයට පත්වෙච්ච ඒ ෆිරාඋන්ගේ දේහය අදටත් අල්ලා සුරක්ෂිත කරනවා මේ සමාජයේ ජීවත් වෙන හැමෝටම පාඩමක් උගන්වන්නට. ඇයි? මරණයට අභියෝග කළා. තමන්ලඟ තියෙන ධනයෙන් හැමදාම ජීවත් වෙන්න පුළුවන්. තමන්ලඟ ඉන්න මිනිස්සුන් එක්ක ඒ බලයෙන් මට මේ මහපොළවේ රැඳී සිටින්න පුළුවන් කියලා අභියෝග කළා. එනිසා අල්ලා එයාට උගන්නපු පාඩම නම් මං හිතන්නේ කාටවත් ඉගැන්නේ නැහැ. ක්‍රියාවත් දිනේ දක්වා, අද හෙට නෙවෙයි, ක්‍රියාවත් දිනේ දක්වා ඒ ශරීරය අදටත් සුරක්ෂිතයි. ඊජිප්තුවේ තියෙන කෞතුකාරයේ තියෙනවා ඒ ශරීරය ගිහිල්ලා බලා ගන්න පුළුවන්. බලන්න ඕන දේවල් සමාජයට අල්ලා පාඩම් උගන්වන තත්වයන් ගිහිල්ලා බලන්න. අද නම් බලා ඉන්නේ නොබැලිය යුතු දේවල්. එනිසා මදාබර සහෝදරවරුනි, මෙන්න මේ මහසල් පිටියේ අල්ලාහ්ගේ ආඥාව නිකුත් වෙනවා. වම්සාදු යෝමයිහල් මුජ්‍රිමූන්. පෞකාරයන් ඉවත් වෙන්න. අල්ලාහ් සුබ්හානහු තාලා නබිතුමාට කියනවා දෙවෙනි අදියර පිළිබඳ මේ මහපොළවේ කාලය අපතේ යවපු උදවිය මහසල් පිටියේ දෙවෙනි අවස්ථාව හැටියට අල්ලාහ් ඉදිරියේ පිංසෙන්ඩු වෙනවා. කොහොමද? වලව් තරා ඉදිල් මුජ්‍රිමූන නාකිසූර් ඌසිහිම්. නබිතුමනි, වැරදි කරපු උදවිය කියාමතිනියේ සර්ව බලධාරි අල්ලාහ් සුබ්හානහු තාලාව බලන්නට බැරිව තමන්ගේ මුහුණු පහස දාගෙන ඇයි වැරදි කරා? අල්ලාහ්ව බලන්න බෑ. ඒගොල්ලෝ මුහුණු පහලට දාගෙන එබලෝ මගෙන් පිංසෙන්ඩ් වෙනවා කාලේ ඉල්ලලා. කොහොමද? රබ්බනා අබ්සරනා වසමිඅනා. යා අල්ලාහ්, අපිට දැන් සත්‍ය වැටහෙනවා, අපිට පේනවා, අපිට ඇහෙනවා. මේ ඇස් දෙකයි මේ කන් දෙකයි දුන්නේ අපේ අපිව පරීක්ෂා කරන්නට. නමුත් අපි පරීක්ෂාවෙන් පරාජය වුණා. දැන් නම් අපිට මේකෙන් හොඳ දේවල් පේනවා. ඇත්ත පේනවා, අනාගතය පේනවා, සත්‍ය දකිනවා, සත්‍ය දේවල් ඇහෙනවා. එනිසා මෙහෙම ගියොත් නම් අපිට අපි අනාසයි. ෆරිසිනා அப்போ நேரத்தை அவன் காலே தின்னே முகடத நாமல் சாலிஹன் இன்னா மூக்கினூன் அப்பி நேரத்தை கிவில்லா கொண்ட விஜயத்தை ஹசிரிலா அப்போ ஒப சரைய விஸ்வாஸ் கரலா அப்படி கொண்ட உதவிய ஹக்கியத்தை நேரத்து ஒப இதிரியட்ட எண்ணம் யாருலா அப்படிக்க குடிவிலா வக்தின் சகராசுல் மௌத்தே மௌத்தியன மரணா சன்ன மௌத்தே ஹெமோம சனித்தனியும் அல்லாவின் காலே இல்லுவா மே மஹ்ஷர் பிட்டியே நம் ஹெமோம எகத்து விலா அபு சொரணாவத்து மியானா ஹெமோம எகத்து விலா அல்லாவின் காலே இல்லுவா தென் அல்லாதின உத்தரே நம் அதிபயான கை அல்லாதின உத்தரே அதிபயான கை வலவு சேனா நா தேனா குல்லடத்தின் உதாகா அப்படி குழுவான் ஹெமோட்டம ஸ்வர்கே ரவாதின் ஹெமோட்டம ரிஜு மார்க்கே தீலா ஸ்வர்கஸ்த கரண்ட அப்படி திபுணா நமக்கு அப்படி ஹெமக்கலே ஐ அப்படி ஒபலாவதே மகாபலோட்டை அண்ணன் யவன்கிட்ட பிறே பொறந்துவா கத்த ஆழமுள் அருவாகைக்கேதி ஆத்ம லோகேதி ஆத்மியான் சூழின் அப்படி பொறந்துவா கிழிசுமா கத்திக்கிற கத்தா மமை சர்வ பலதாரியாக்கேனுக்க ஒவ்வொரு பிரிகத்தா ஏ பொறந்துவ கொய் தரம் சொன்ன சார்த்தத்துவ இது கருணவாத கீனுக்கு பரிசா பிறந்தட்டை மினி சத்மாவே லவாதீனா ஒவ்வொரு மகாபலோட்ட தள்ளுக்கதி எனிசா வலாக்கின் ஹக்கல் கோலு மின்னி லாம் லான் ஜஹன்னம் மினல் ஜின்னத்து வண்ணாசி அதிமாயி ஏ பொறந்துவட்ட அணுவ வெரதி கரக்கு போ மனு வர்க்கியா துரின் ஜின் வர்க்கியா துரின் போ கண்டாய அபாகத கிரீமே அவஸ்தாவ கபிடு திவினும் சதுக்கு பிமா நசீத்தும் லிக்க அயோமிக்கும் ஹாதா நமு ஒபலாவ தன் அப்பி அபாகத கிரான்னி ஏ பொறந்துவ உதேசாம பமனாக் நிறை அப்பி லௌக்க ஜீவிதிய துளதி ஒப ரிஜு மார்க்கேட்ட கினேன்னட்ட விவிதாக்கார கிரியாதாமியான் சித்த கிராத்தி ஒவ்வொல்ல அவதாக்கு இருக்கிறான் அப்பே காலே ஒவ்வொரு விடம்பு கரேன காலே வினாசுக்கலா அப்பியோ அமசக்கலா எனிசா சொதுப்பு விமான சீசுமிலுக்கா யோமிக்கும் ஹாதா மெவெனி முனகத்தீமா பிலிபந்த ஒவ்வொரு அமசக்கலா ஐ பிற ஆயத்தி அல்ல எவ்வனி அப்ப ஹசிபுக்கும் அன்னமா கலக்கனாக்கும் அவசா வானக்கும் இல்லைனால அப்படிஞ்சவும் நெவத்த அமுவிமாக பிலிபந்த ஒவ்வொல்லன்ட்ட சீகல்பனாவா நெத்த கீழே எவ்வனி அன்னேக்கு தம்ம தக்கிறனவா பதுக்கோ விமான சீசும் லிக்கா யோமிக்கும் ஹாதா அதுதின் முனகசீம பிரிபந்த எதா ஒபலா அப்பிவ அமசக்கலா சேம இன்னான சீனாக்கு அப்பித ஒபலாவ அமசக்கலா எனிசா பதுக்கு அதாவல் குல்தி விமாக்கும் சுந்தாமலு ஒபலா கரப்பு வெர்தி விலட்ட குல்கேன அபாயே தனுவம் புக்திவி நின்ன கேலா ஏ கண்டாயம் அல்லா அபாகத கரணவா ஒன்னதன் அபாகத கரண்ணட்ட அபாயத்த யன அவசான முகத்தை பலவெனி அவஸ்தாவ தேவனி அவஸ்தாவ தும்மெனி அவஸ்தாவ அப்பா அப்பாயத்தை ஜிவில்ல இன்ன அவஸ்தாவ எத்தன்ட்ட கியாட்ட பஸ்தே நபிசுமாட்ட அல்லா நெவசத் கியனவா வலவு தரா இது ஊக்கி புவாதன் நார் நபிசுமனி அப்பாகத்தை வச்சு உதவிய அப்பாயத்தை என உதவிய ஓன் பிரிபந்த ஒப வளர்ன ஒப்பட்ட வளாகன்ன புலுவான் ஏகொள்ள மகன் ஆயத் காலே இல்லனவா நெவசத் காலே இல்லனவா கோமத பகாலு யா லைதனா நுரது அந்திம அவஸ்தாவ பொடி இன்னி மக்கரணவா சகராத்துல் மௌத்திகேதி போதுவட பிச்சென்று உணா மாஷர் பிட்டியேதி தவ வர்தனிய விழா குடா அல்லா இதிரியே பிச்சென்று உணா சார்த்த கோடியின அவசான முகத்த அரி பொடி கையகத்தீத பலம் அவசான அவஸ்தாவேதி யா லைதனா நுரத்து அஹோ சர்வபலதாரியானே நீ அப்பயோ எவன் தரிது அப்பயோ சொட்டகத்தை எவன் தரிது முகடத வல நுகாசிபு பி ஆயாத்தி ரப்பினா ஒபே பிரகாசியன் அப்பி அசத்திய கரன்னின எவோ பிரி கண்டவா எவோ பிரி பதினவா நேக்க அச்சா நேக்க பொருவாக் நே இவித்தரக் நிறி அப்ப யாபத் மூமின்ல வரும் நசியன் நேவத்து ஒபை திரியட்ட எனவா ஜிஹில்லா ஜியா ஆவா கியா மூவின் வருவத்தின் பரிவர்த்தனை விழா ஒபை திரியட்டே நம்ம மென்னு மேக்க யா அல்லா சொட்டக்கிய வண்ண கரிது தென் அவசான வசியன் அல்லாதின உத்தரே லௌ ருத்து லஆது லிமானுஹு அன்ஹு வ அன்னஹு இலைஹி ராஜிஊன் மேகொல்ல விழாவ இல்லுவட்ட அப்ப விழாவ துண்ண கேல இட்டுக்கோ எஹம துண்ணா நவத்த லோகிட்ட கிஹில்லா பரண செல்லம மைதான்னி මේ සමාජයේ හැදින්නේ නැහැ. එනිසා කාලය විනාශ කරන්න එපා. ලබාසුන් කාලය අපතේ යවන්න එපා. කාලය සාදවන්න එපා. කාලය රණහා සමානයි. ඒ ගවේෂණය කරන්න, අභිෂේය කරන්න, සැලසුම් කරන්න, සුරක්ෂිත කරන්න, ආගම දහම තුළ නැතිව දැමිලෙස ජීවත් වෙන්න, අනාගතය සුරක්ෂිත කරගන්නට අපට ලැබී තිබෙන කෙටිම කාලවකවානුව මේ ලෞකික ජීවිතය තමයි. මේ කාලය තුළදී වස්තු සංහාවෙන් විනාශ වෙලා යන්න එපා කියන මේ උතුම් දේශනාව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීසියන් හරහා අපට ලබා දුන් දායාදයක්. එනිසා මේ සෑම සියල්ලක්ම නිවැරදිව තේරුම් අරන් අපේ ආග්‍රායක සුරක්ෂිත කරගන්නට, සාර්ථක කරගන්නට, ඒ ගමන නිවැරදිව යන්නට මේ රමලාන් කාලය අපි තේමා කරගෙන මේ මවපිරත් සහ එතකොම් වින නාර් කියන මේ ඉතිරිවෙච්ච කාලවකවානුවන් නිවැරදි ලෙස හසුරුවමින් ඒ ආග්‍රායක ලබා ගන්නට උත්සාහ දරමු. සර්වබලධාරි අල්ලාහ් සුබ්හානහු වතාලා සෑම සියලු දිනාටම මේ සාර්ථක මං මාසෝස්සේ ගමන් කරන්නට අවකාශය ලබා දෙත්වා. යා අල්ලාහ් අප සියලු දිනාටම සමාසුරු වෙනවා. යා අල්ලාහ් අපේ ජීවිතවල ඇතිවෙච්ච වැරදි අකා මකා දමමින් අපේ ස්වර්ගයට අපේ ඔබ ළඟා කර දෙනවා. යා අල්ලාහ් මේ රමලාන් මාසය තුළ ඔබ බලාපොරොත්තු වෙන සෑම යහපතක්ම නිවැරදිව කරන්නට අපිට අවස්ථාව විවර කර දෙනවා. යා අල්ලාහ් අපි සෑම සියලු දිනාටම කරුණා අපාර කර දෙනවා. යා අල්ලාහ් ආමීන් ආමීන් යා රබ්බල් ආලමීන්. அஸ்ஸலாமு அலைக்கும் வரஹ்மத்துல்லாஹி வபரகாத்துஹு. இந்த பயானை எமது இணையதளமாகிய www.tamilbayan.com மூலமாக டவுன்லோட் செய்ய முடியும். வஸ்ஸலாம்.